අද මේ උතුම් පින්කම සිද්ධ වෙන්නේ සමහර වෙලාවට මේ පින්කම මේ වෙහෙර ඉතිහාසයේ ඓතිහාසික පින්කමක් වෙන්න පුළුවන්. මේ උතුම් වෙහෙර වහන්සේ තුල වැඩ හිටපු ධාතුන් වහන්සේලා සියසින් දැක බලාගෙන අද සවස් කාලේ මේ රාත්‍රී කාලේ සෑරජානන් වහන්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරලා මේ බණ ටිකක් අහන වෙලාව. මේ උතුම් ධාතුන් වහන්සේලා දකින්නකට මට හිතුනේ එදා නන්දිමිත්‍ර යෝධයා නන්දිමිත්‍ර සිම්පතිතුමා තමන්ගේ සිරසේ තියාගෙන පංචතූර්ය නාදයෙන් හේවිසි පූජාවෙන් සාදු නාදයෙන් සංඝගණ පිරිවරාගෙන මේ සෑරජානන් වහන්සේගේ ඇතුළේ තැන්පත් කරපු ධාතුන් වහන්සේලා තමයි අද මේ ලැබිලා තියෙන්නේ. මේ උතුම් සෑරජානන් වහන්සේ වටේ පැදුකුණු කර කර මහා හරසරි දෙවි මිනිසුන්ගේ ප්‍රීති ගෝසා මැද සාදුකාර මැද මේ ධාතුන් වහන්සේලා සෑහී තැන්පත් කළේ. මට ඒක මතක් වුණා මේ ධාතුන් වහන්සේලා අද දකින්නට. ඉතින් මේ විහෙර වහන්සේ පස්සේ කාලේ දැන් අවුරුදු 2100කටත් වැඩි ගරා වැටිලා මේ අවුරුදු 50කට 100කට කලින් හදපු අපේ ගෙවල් කඩාගෙන වැටෙන එකේ. මේට අවුරුදු 50කට 100කට කලින් අපේ ගම තිබ්බ විදිහ හිතන්න තම තමන්ගේ දැන් තියෙන විදිහ බලන්න කොච්චර වෙනස් වුණාද මේ අවුරුදු 50ක 100ට. අවුරුදු 2100ක් කියනකොට මේවා කොච්චර වෙනස් වෙනවද. මහරහතන් වහන්සේලාගේ සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් වන බිම් මේවා. ඒ උතුම් පුණ්‍ය භූමියේ නන්දිමිත්‍ර යෝධයාණන් විසින් කරපු මහා සෑය තමයි මේ නවවංගු රජ මහා විහාරයේ සෑරජානන් වහන්සේ. ඒ සෑරජානන් වහන්සේ කොහොමද ඉදි වුණේ කියලා දෙනවා. මේක ලැබෙන දුර්ලභ අවස්ථාවක්, සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි, මේ විහෙර හදන්න සෑයකට ගඩොලක්වත් දෙන්න බෑ හේතු සම්පත් නැතුව. චෛත්‍යයකට ගැඩොලක් දෙන්න බෑ හේතු සම්පත් නැතුව. හේතු සම්පත් කියන්නේ ඒ පින ඔහුගෙන් සිදුවෙන්ට සසරි තවත් පිනක් දෙන්න ඕන. දුටුගැමුණු මහරජ්ජුරුවෝ මේ රට එක්සයිසත් කළා මහා සෑයක් ඇදුව තුන් ලෝකේ මාසද්දෘෂ මහා සෑය ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේ. ඒ සෑය හදන්න හේතු සම්පත්තිය තිබ්බේ දුටුගැමුණු රජුරුවන්ටමයි. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ අනාගතයේ මහා සෑයක් මෙතන හැදෙනවා තුන් ලෝකෙම මහා සෑය කියලා දේවානම්පියතිස්ස රජුරුවන්ට කියද්දි දේවානම්පියතිස්ස රජුරුව කිව්වා මම හදන්නම් ඊ සෑය. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කිව්වා නෑ, ඒකට උරුමක් කාර්යය එනවා, ඔබගේ මුණුබුරෙක් ගාමිණි අබය කියලා. ඒ කෙනා එන කලින් කිව්වා නන්දිමිත්‍රටත් මේ සෑය හදන්න සංසාරේ උරුමයක් තියෙනවා. මේ වෙහෙරක අපේ නායක හඳුරු දැක ගමන් මං කිව්වේ නායක හඳුනේ ඔබ වහන්සේ දුටුගැමු රජුරන් කාලේ හිටියන් දන්නේ කියලා. මේව රැකගෙන බලාගන්ට අනිත් කවුරුදු දහස් ගානකට කලින් පස්සේ මේ සෑය කැණින් කරලා මේ විදිහට වඳින්ද උන්වහන්සේගේ කාලේ මේක සිද්ධ වුණේ. එනිසා අපේ දීරානන්ද හඳුරන්ගේ මොකක් හරි හේතු සම්පත්තියක් තියෙනවා. මේවාගේ නන්දි මිත්‍ර යෝධයානන් විසින් කරපු ස්තූපයක් තියෙනවා කියලා පින්වත් දරුව ටිකක් මාව මීට අවුරුද්දකට දෙකකට කලින් මේ පින්බිමට මම දවසක් ළමයි එක්ක තනියෙන් ඇවිල්ලා වැන්දා. එදා මං කවදාවත් හිතුවේ නෑ මේ විහෙර වහන්සේගේ ඉතිහාසය මගේ කටින් කියවේ කියලා. ඒක අද සිද්ධ වෙනවා. ඒකටත් හේතුවක් ඇති. ඒ වගේම මේ පින්කම සංවිධානය කරන්නේ දකුණු කොරියාවේ මේ රැකියාවේ දෙන දරුවෝ ටිකක් එකතු වෙලා. ඒ දරුවෝ අහම්බෙන් මේ ගමට ඇවිල්ලා මේ විහෙර වහන්සේ වැඳලා ධාතුන් වහන්සේලා වඳිනකොට තමයි හිතිලා තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා ඍතුන් කරඬුවක් පූජා කරන්න ඕන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේත් වඩම්මල බණක් කියවන්න ඕන කියලා. කවුරු හරි මෙතන ඉන්නවා පින්වන්ත කෙනෙක්. මේ විහෙර වහන්සේ ගැන හිත පහදවගෙන බුද්ධ ශාසනය ගැන හිත පහදවගෙන බුද්ධ ශාසනයේ පිහිටක් ලබන කෙනෙක් මේ බණ අහන අය අතර ඉන්නවා. ඒ කෙනාට ඇහෙන්න තමයි මේ බණ ටික කියන්නේ. ඒ නිසා ඒ කෙනා ඔබ වෙන්න ඇති. කන් යොමු කරගෙන අහන්න. මේ උතුම් විහෙර වහන්සේගේ පුදුම කතාවක් තියෙනවා. මේ විහෙර වහන්සේ හැදුවේ සුළුපටු මිනිසෙක් නෙවෙයි. නන්දි මිත්‍ර කියන යෝධයා මේ මහා භද්‍ර කල්පේ ආරම්භයේ පහළ වුණ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මිනිසෙක් දඹදිව. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. අවුරුදු 40,000 ආයුෂ තියෙන කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන ගියා. වැඩම කළා. කෝටි ගාණක් සංසාරයෙන් නිදහස් වුණා. පින්වත්නි, අපි ශ්‍රද්ධාවට කියනවා, ඇත්තටම අපේ ශ්‍රද්ධාවට අපි කියනවා මේ සංසාරේ බුදුබණ පදයක් අපිට ඇහෙන්න නැතු වෙති. අපි ශ්‍රද්ධාවට කියනවා අනේ බුදුරජාණන් වහන්සේ අපි දකින්න නැතු වෙති. අපි ශ්‍රද්ධාවට හිතේ සංවේගීට කියනවා රහතන් වහන්සේලා දකින්න නැතු වෙති කියලා. නෑ පින්වත්නි, අපේ සංසාරේ බණ අහලා තියෙනවා, ඇහුවට තේරුනේ නෑ. රහතන් වහන්සේලා දැකලා තියෙනවා මේ සංසාරේ මොන නොගැහුණ දෙයක් නෑ. ඒ රහතන් වහන්සේලාට සමහිට දානෙත් පූජා කරගෙන නැති, ඒ පිනුත් ගෙවි ගෙවි ගියා. මොහොතක් මේ කාරණාව හිතන්න, කකුසඳ බුදුරජාණන් මේ කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 40,000ක් ධර්ම දේශනා කළා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ දෙවෙනුව පහළ වෙලා අවුරුදු 30,000ක් ධර්ම දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 20,000ක් ධර්ම දේශනා කළා. එතකොට 40,000යි 30,000යි 20,000යි කීයද? 90,000ක් අවුරුදු. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් ලෝකෙ පැවතෙන අවුරුදු 2000ක්. අවුරුදු 92,000ක් මේ කල්පෙට විතරක් බණ ඇහෙනවා. ඒත් අපි තාම සංසාරෙට වැටිලා. අපි තාම සංසාරෙට වැටිලා. මේ සංසාරය යනවා තවම. අවුරුදු 92,000ක් ලෝකෙට බණ ඇහුණා. ඒ අතර තමයි මේ පැයක් බණ ඇහෙන්නේ. බලන්න, අවුරුදු 92,000ක් නිස්සුණා. මඟහැරිලා ගියා. අඩුම තරමේ එක බණපදයක් අහලා හරි අහලා හිත පහදව ගන්න මේ පැයේ හරි බලන්න. මේ පැයේ හරි. ඊට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස වැඩ හිටියා. ඒ උතුම් රහතන් වහන්සේලා වඩිනවා. හේන් ගොවිතැන් කරගෙන ඔය ලැබුණ වෙලාවට සතෙක් කාර්ය මලාගෙන ජීවත් වෙන මිනිස්සු හිටියා. මේ මිනිස්සු අතරම තවන් මිනිස්සු ශ්‍රද්ධාවෙන් දානේ අරගෙන ගිහිල්ලා පින්ඳ පාන්ද බෙදෙනවා රහතන් වහන්සේලාට. විහෙරට දානේ අරගෙන යන අර ගමේ හිටපු මිනිස්සෙක් මේක බලාගෙන හිටියා. මේක බලාගෙන ඉඳලා මේ මිනිස්සයා කල්පනා කළා, මේ මිනිස්සු යනා දා මේ ආ කෑම බීම අරගෙන යන්නේ මේ මහාන වෙලා ඉන්නේ මුන්දලා මේ දරුවෝ වෙන්න ඇති, මේ මහාන වෙලා ඉන්නේ මුන්දලාගේ ඥාතීන් වෙන්න ඇති, එහෙම නැත්නම් මුන්දලාට මොකක් හරි උදව්වක් කරපු අය තමයි ඔය මහා සිවුරු දාගෙන ඉන්නේ, ඒකයි ඔය කණ්ඩ බොණ්ඩ ගෙනියන්නේ කියලා හිතලා කෝකටත් ඕක අහලා බලන්න ඕනේ කියලා අර දාන බෙදෙන මිනිසුන්ගෙන් අහුවා. ඔහෙලා මොකද මේ කණ්ඩ බොණ්ඩ දෙනේවා අර කසාවත් පුරවගෙන ඉන්න උන්නාන්සේලාගේ පාත්‍රයට දාන්නේ. ඊට පස්සේ මිනිස්සු කිව්වා ඒ අපේ ඥාතින් නෙවෙයි, අපේ දරුවොත් නෙවෙයි, ඒ අය සිල්වත් සිල් රකිනවා, ඒ අය ගුණවත් කෙලෙස නසනවා, ඒ උත්තමයෝ මිහි මණ්ඩලෙ පහළ වෙච්ච දුර්ලභයි. රහතන් වහන්සේලා කියන්නේ පින්වත්නි පුදුමයි. අපේ බුද්ධ ශාසනයේ එක ස්වාමීන් වහන්සේනමක් වැඩ හිටියා බුද්ධ කාලේ, හරි මාන කිසි කෙනෙකුට වඳින්නේ නැහැ, බුදුරජාණන් වහන්සේට විතරයි වඳින්නේ. ඊට පස්සේ ඉහළ කුලෙන් ආවා කියලා හරි හිතට අරගෙන හිටියා. දානෙට පින්ඩපාත ගිහිල්ලා දානෙකින් පරක් වුණොත් හිතට හරිනේ, මේ මං වගේ කෙනෙක් ආපු ලෝකයි මේ පරක්කු කරන්නේ. රසට ලැබුණ නැත්නම් හිතට හරිනේ. මාන්නේ නැමෙත කොළිය ඔසවාගෙන හිටියා. හැබැයි පින් තියෙන අය ඔයාලත් ඇති මහා අහංකාරයෙන් මාන්නකාරයෙන් ආඩම්බරෙන් මිනිස්සු ඇති මේ අතර පින් තියෙන. හැබැයි ඒ පින ගල් පතුරක් අස්සින් ගලන සීතල දියධාරක් වගේ. ගල් පතුර තියෙන තා කලුඩට මතු වෙන්නේ. ඒ වගේ වෙ මාන්නකාරකම නැති වෙනක ඇතුළේ තියෙන පින එන්නේ. ආඩම්බරේ නැති වෙන තාක්කල් පින එන්නේ. මොනාන්සේ හීනෙන් දැක්කා ඇතික් පිට පින්ද පාත යනවා වටිනා සිවුරක් පොරවාගෙන ඇතික් පිට පින්ද පාත යනවා. දැන් ගෙන්ගෙට පාත්‍රය අරගෙන පින්ද පාත යනවා, ඇතික් පිට යනවා. දැන් ඇතයා පිට යනකොට මිනිස්සුන්ට දන් දෙන්න පුළුවන්ද? ඊට පස්සේ ඇතා පිටින් ගිහිල්ලා ඇතාගෙන් බැස්සා, බහිනකොටම ඇහැරුණා. හිතට ගොඩාක් දුක, හිතට ගොඩාක් සංවේගයක් ආවා. මගේ මාන්නේ තමයි ඒ නිම්පෙන්නේ, මේ මාන්නේ නම් මට එපා කියලා සසරි සබහා විමසුවා. ඒ සැතපිල හිටපු ආසනීම තව ටික මොහොතකින් උන්නාසේ රහත් වුණා. ජීනෙන් දකින දේන් ගිලිස් ප්‍රාණි කළ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලේ වගේ රාගේ කලඳක් හිතේ නෑ. රාගේ කියන එක, රාගේ කියන මනුස්සයාගේ ඇඟි ඇට ඇට මිදුළු දක්වා කිඳා මැහැල තියෙන දෙයක්. ඇහෙන් රූපයක් දැක්ක ගමන් ගින්න හඳුතේ ඇවිලෙනවා. ඇවිස්සෙන හඬක් ඇහිච්ච ගමන් ඇවිස්සෙනවා. ස්පර්ශයක් ලැබුණ ගමන් කෙලෙස් ගින්නේ ඇවිස්සෙනවා. වයසක් නැහැ, දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳලා මරණ මංචකී දක්වා කෙලෙසි රාගේ. ඒකනි ඉස්සර බඹසර ප්‍රශංසා කරපු දෙමව්පියෝ දරුවාට කිව්ව බඹසර රකින්න කියලා. ශිල්ප ඉගෙනුවා. ශිල්ප ගන්නලාවට පස්සේ ඇහුව අම්මා, මේ පුතා උඹ ගිහි ජීවිතේ ඉන්නවද බඹසර රකින්නවද? ඊපස්සේ කිව්වා මම කසාදයක් කරගන්න. ආ පුතා කියන්න බැරි වුණා, මේ උඹ ආසාත මන්තරේ ඉගෙන ගත්තේ නැද්ද ගුරුවරයාගෙන්? මොකක්ද මේ ආසාත මන්තරේ? ඒක ගුරුවරයාගෙන් ඉගෙනගෙන වරේ. ගුරුවරයා ළඟට ආයේ ඇව්වා. ගුරුවරයාට ගිහිල්ලා කිව්වා, අම්මලා තාත්තලා කිව්වා ආසාත මන්තරේ ඉගෙනගෙන ඉන්න කියලා. ගුරුවරයාට තේරුණා මෙයාගේ හිත ස්ත්‍රී කෙරෙහි නැඹුරු වෙනවා, ඒක වළක්වන්න තමයි අම්මා මේ වලදී කියලා කිව්වේ. එහෙනම් පුත්‍රය ආසාත මන්ත්‍රය උගන්වන්නට මගේ අම්මට වත් කරන්න ඕන කිව්වා. අම්මගේ වයස අවුරුදු 120යි. හැබැයි මං කියන විදිහට කරන්න ඕන. ඒ තමයි අම්මා නාවන්න. ඊට පස්සේ කොණ්ඩේ පිටරන්න ඕන අවුරුදු 120. දැන් මේ කොල්ලගේ වයස අවුරුදු 16යි. දැන් ඊට පස්සේ කොණ්ඩේ පිටරන ගමන් කියන්න කිව්වා. අනේ ඔයාගේ කොණ්ඩේ කොච්චර ලස්සනද. තරුණ කාලේ නම් තියෙන්නේ ඇති මොනර පිළිකාවක් වගේ. අර ආච්චිට දිමිවා මී පැණිවා. ඊට පස්සේ මෝන දිහා බලලා කියන්න කිව්වා. අනේ මෝනේ මෙච්චර ලස්සනක් තියෙනවා නම් තරුණ කාලේ නම් දිව්‍යාංගනාවක් වගේ. එතකොට ආච්චි කියනවා, අනේ ඉන්න මෙයා කියනවා ආච්චි. 120 වයස. ඊට පස්සේ එදා ඉතින් ඔහොම නාමල කියලා ආය ඊළඟ දවසේ ඉන්න ගවම් අත අල්ලගෙන ඇඟිල්ලකුත් දෙක කම දෙක. අනේ ඔයා හරි ලස්සනයි මෙයා කියලා. ඊට පස්සේ ආච්චි මූණ ගසලා කියනවා, කෝලං. ආච්චිගේ මූණේ හිනාව පිරීලා. 120යි. දැන් මූණ පැන්වලින් නාවනවා ආච්චි. නාවනට අර අවුරුදු 16 තරුණ කොල්ලගේ අතේ පහස ආච්චිගේ ක්ලේශ ගින්න ඇවිස්සුවා. ඊට පස්සේ ආච්චි වෙවුල නාතින් අර කොල්ලගේ අතේ ඇවිල්ලා කොල්ල එක පාර මේ අත අල්ලගෙන කිව්වා, කවුරුත් දකි. ඊට පස්සේ නෑ නෑ නෑ කියලා දැන් අවුරුදු 120 ආච්චි අවුරුදු 16 කොල්ලත් එක්ක ලව් පලහි ලව්. කොල්ලා කිව්වා, අනේ ඔයා මගේ හිත සංසාරේ පතා දැන් අර උගන්නන ගුරුවරිය කොල්ලට කියන්න ඕන ටික. සංසාරේ මේක දිගට ආපු බිරිඳ වෙන්න ඇති එච්චරයි මගේ හිත. ඒත් මේ ඔයාට ඇදිලා යන්නේ මේ ඔක්කොටම ප්‍රශ්නේ තියෙන අපි දෙන්නට සිස්සේ ඉන්න බැරි අන්නර ගුරුවරිය නිසා. ගුරුවරිය කියන්නේ ආච්චිගේ පුතා. ඊට පස්සේ අර වෙවුල දත් දත් වැටිච්ච ආච්චි කියනවා, ඉතින් ඕක මොකක් කරන්නද අපි? නෑ නෑ යා ඉන්න කන්න අපිට සැනසිලි ඉන්න බෑ. ඉතින් මොකක්ද කරන්නේ? ජීවතුන් අතර ඉදින්නම් බෑ කියලා. ඊට පස්සේ ඕක මොකක්ද? ඊට පස්සේ කොල්ලන් කිව්වා, මට නම් බෑ, මට දුන්න අලක් නෑ. ඉමන් කරන්නම් කිව්වා ආච්චි. අවුරුදු 16 කොල්ලගේ පහසට අවුරුදු 120 වයසේ ආච්චි. ඊට පස්සේ කිව්වා, කොහොමද මරන්නේ? ආය කිව්වා, මම එහෙනම් අපේ ගුරුවරයා නිදාගන්න ඇඳ ගාවට ලණුවක් දාලා තියන්නම් කිව්වා ආච්චිගේ කාමරේ ඉඳලා. මේ ආච්චි කියන්නේ, මෙයා කියන්නේ මැණිකේ චත්තර අනේ පන බබා ඔයිටිකන ඔක්කෝ වචන ටික රත්තරං බබා අනේ ඔන්න ඔය වචන ටික නැත්තං ආදරි නෑ. කිව බබෝ අරය නිදාගන්න බබූ කියැනේ අවුරුදු එකසි විස්සයි හොඳ බබා. ඊට පස්සේ ඇඳගාවට ලනුවක් ඇන්දා. දැන් ගුරුවරය ඔක්කොම දන්නවා ගුරුවරය දා නිදාගන්න ඇඳේ කොටයක් කියලා වෙද්දකින් වැහුවා. අර ආච්චි අර පුල්ලට අහු නැතින් රෑ අර ළමවල්ලා ඇඳගවට ගිහිල්ලා පොරොයින් වැහුවා. පුතා කෙනිතා එක පමාරම පුතා ඇඟුවා අම්ම මොකද මේ දර පලන්නේ කියලා. ඇතිවිච්ච ලැජ්ජාවටම කපු කුපුරල මැරුණු ගෑනු අරදාසයට බ්‍රහ්මචාරීව කිසිම කාමසේවනයක් නොකළ බඹසර හිතෙන් තනිව ඉඳලා බ්‍රහ්ම ලෝකෙ ගිය. මම්මේ කියන්න උත්සාහ කළේ රාගේ ඉච්චර වයසිද්දී කාම සංඥාවක් නැති බ්‍රහ්ම ලෝකවල අවුරුදු කල්ප 500ක් ඉඳලා මනස ලෝකෙ ඉපදුනට පස්සේ රාගය උපදිනවා. එහෙ වූ රාගේ රහතන් වහන්සේලා නැත්තට නැති කළ දෙයක්. රාගේ ඊසිතේ උපදින්නේ ද්වේෂී උපදින්නේ මෝහී උපදින්නේ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. මට නම් ඒ රහතන් වහන්සේලා මෙස්සඟල විවර කළ කොහොම බැලුවාද කියලා මට හිතාගන්න මට නම් තේරෙන්නේ නැහැ. රාගේ නැති, ද්වේෂේ නැති, මෝහේ නැති කෙනෙක්ගේ බැල්ම කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. රාගේ නැති, ද්වේෂේ නැති, මෝහේ නැති උත්තමී මේ මගලේ වඳින්නේ කොහොමද කියලා මට තේරෙන්නේ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. ඔය ගුණ අර කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සු අර මිනිසයන් කිව්වා. ඒ මිනිසයාට ආසහිතුණා. කසනවතක් දරනගත් උත්තමයෙකුට දාන ටිකක් ප්‍රදන්න. ඔහුගේ ගෙදර මුව මස් තිබ්බා. මෙයා මුව මස් පස් ආකාරයකට හැදුවා. අපේ මිනිස්සු වැංජනයක් හැදුවොත් ආච්චිත් හැදුවේ කිරි දාලා පරිප්පුවට. මිනිබිරිත් ඕකම තමයි. කිසි වෙනසක් නැහැ. එකම ක්‍රමය. මේ මුව මස පස් ආකාරයකින් හැදුවා. අඟුරුවල පුච්චලා එකක් හැදුවා. ඊළඟට කුළුබඩු දාලා තව විදිහකින් හැදුවා. එකම මස පස් ආකාරයකින් හැදුවා. හදලා එල්හාලේ බත් එක්ක රහතන් වහන්සේ නමකට පූජා කළා. එච්චරයි කළේ. දිව්‍ය ලෝකෙ ඉපදුනා. උපනෝපන් ජීවිතේ මනුස්ස ලෝකෙ ඇත්තු දහ දෙනෙක්ගේ ශරීර ශක්තිය තියෙනවා. ඒ තමයි නන්දි මිත්‍ර. මං කිව්වේ නන්දි මිත්‍ර යෝධයාට ඇඟට හයිය ආපු හැටි. ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනය තිබුණා. කාශ්‍යප බුද්ධ ශාසනය ඉපදිලා සංඝයාට කිරිබත් පූජා කළා කියනවා. පින්වත්නි, ශරීරයේ හවිහත්තේ තියෙන අය සංසාරයේ කරපු පින් මොනවද කියලා බැලුවොත් ඒ පින් අතර තියෙන ওই මාංශ පූජාව. අනිත් එක තියෙනවා කිරිබත් තියෙනවා පූජා කළා. අනිත් එක තමයි සීතලේ ඉන්න අයට පොරවන්න දේවල් පූජා කළා. ඊළඟට ඔය වගේ දේවල් පූජා කරනවා. ඒ නිසා ඒ වගේ බල වඩන පින්කම් කරලා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ හවිහත්තිය. ඊට පස්සේ ඔය විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා මෙහෙම පින් කරගෙන හිටපු කෙනා අනුරාධපුරේ නැගිනහිර පැත්තට වෙන්න චිත්තල පබ්බත කියලා ගමක්, ඒ කාලේ අද මොකක් කියනද කියලා අපි දන්නේ නැහැ. ඉපදුනා දරුවෙක් වෙලා මිත්‍ර නම. එතකොට මෙයාගේ මාමත් මිත්‍ර එළාර රජුරන්ගේ කාලේ එළාර රජුරුව ගව ඉන්න යුද බටේ. දැන් ඔන්න මේ කොල්ලත් වැඩෙනවා. ජයසිරි මහබෝධීන් වහන්සේ තියෙනවා, තූපාරාමේ තියෙනවා, රුවන්වැලි සැයි නෑ, මේ කාලේ නෑ. අවුරුදු දැන් චූටි දනගාන වයසේ මේ කොල්ලා නම් බෑ එක තැනක තියාගෙන ඉන්න, ඒකා දනගගා එනවා හැම තැනම. හැම තැනම එනවා දනගගා. ඊට පස්සේ බැරි තැන අම්මා අර දොරට අර ලීත් දෙකක් ගහන්නේ, එහෙම ගැහුවා මේක කඩා ගන්නවා. ලී හොයා ගන්න නැති තැන. ඊට පස්සේ බැරිම තැන මොකද කළේ, බබා එතන නවත්තලා ඔය සෙල්ලම් බඩුවක්වත් මොනවද දෙනව ඇති අතට දීලා පොඩි ලණුවකින්, ලණුවක් කියන්නේ ඒ කාලේ තියෙන හම්පටි, හම්පටියකින් මිරිස් ගලේ ගැට ගැහුවා. මෙන්න බඩ ගාගෙන මිරිස් ගල ඇදගෙන එනවා. අද කාලේට නම් මේවා හිතන්නවත් බෑ. එච්චරම පණ නැති මිනිස්සු ඉන්නේ. මිරිස් ගලක් උසගන්න අද කාලේ අවුරුදු 25 කොල්ලෙකුටවත් බෑ. හරියට පණ නැති ප්‍රශ්නයක් තියෙනවනේ අද කාලේ. මම හිතන විදිහට සංසාරේ දන් දීලා අඩුවයි උපදින ඇත්තේ අද කාලේ. පරාණේ නේ. හරියට මහන්සි. ගේ අතු ගෑවත් මහන්සි. රිදික ඉස්සර හිටියන්නේ දරුවෝ 10-12 දිනාගේ රෙදි ටික හොදාගෙන අම්මලා වීක් කොටාගෙන උයාගෙන පියාගෙන ගෙවල් දොරවත් හදාගෙන හේන් කොටාගෙන ඉඳලා අද ඉන්න බවලතුන්ට රෙදි කෑල්ලක් හොදා ගන්න බෑ. ඒකටත් ඔසින් මැසින් කියන જાතියක් ඕන. වී කොටාගෙන ඔය ටික ඔක්කොම කරගත්ත අම්මලා ඒ කාලේ හිටියා. අද කාලේ හාල් ටික හොදලා හොදන්නේ නැහැ මම හිතේ. රයිස් කුකර් එකට දැම්මා. ඒත් ගේ අතු ගානකට කොන්දට අත තියා ගන්නවා මහන්සි. ওই බවලත් පිරිමින්ත එහෙම. මම මේ කියන්නේ පොදු ප්‍රශ්නයක්. හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. පරානේ නම් නැහැ. හවි හත්තිය නම් නැහැ. මොන නස්පැත්තියක්ද මේ යුගයේ අවසන් වෙනකොට ලෝක සත්වයාට සිද්ධ වෙන දේ. මර පුංචි දනගාන බඩගාන දරුවා අර මිරිස් ගල ඇදගෙන යනවනේ. ඊට පස්සේ දැන් ඔන්න දැන් ළමයිට කියන්න සිද්ධ වෙනවා මිරිස් ගල කියන්නේ මොකද්ද කියලා. අද කාලේ ගෙවල් මිරිස් ගල් නැති නිසා දරුවනේ මේ කළු ගල් වලින් වගේ හදපු හතුර ඇස් කොටු ලොකු ගලක් තියෙනවා. මේක මහා දැවැන්ත එකක් නෙවෙයි. සාමාන්‍ය අඟහරු 4ක් විතර උස අඩියක් එකමාරක් පල්ල ගල්ලා ගලක්. මේකේ තමයි මිරිස් ටික තියලා තව කැරගෙන අඹරන ගලක් තියෙන. මේකෙන් අඹරන්නේ. ඕකට මිරිස් ගලක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ මිරිස් ගල දැන් ඇදගෙන ගියා. මේ කනන් නවත්ත ගන්න බෑ කියලා දැන් අම්මලා ඉන්න වැඩ කරනකොටත් එක තැනක නම් ඉන්නේ නැහැ. දවසක් බැරිම තැන කුඹුරු වැඩ කරනකොට අම්මලා ගලේ හම්පටියක් අරන් උණ ගහක උණ පඳුරක ගැට ගැහුවා. කිව්වාද විශ්වාස කරන්නේ නැහැ. අද කාරණා හිතා ගන්න බෑ. පොඩි එකා උණ පඳුරු ගැලවගෙන ගියා. උණ පඳුරු ගැලිනවා. මේක සිද්ධ වෙච්ච දෙයක්. අද කාලේ තනකොළ ගහක් ගලවන්න බෑ. කොන්දට අත තියාගෙන මේ වෙහෙර වහන්සේ වටේ යන මිනිස්සු දැක්කට පස්සේ ගාටා ගාටා මේවා ගැවිදින මිනිසු දැක්කට පස්සේ අර යෝධිව දැක්ක දෙවරු කම්බලට අත තියාගෙන බලාගෙන ඉන්නේ මිනිසුන්ට විච්ච දෙයක්. ඊට පස්සේ මොකද උනේ? මේ බලන්න සංසාරයේ දැන් ඉස්සර ප්‍රණීත නිතරම පාවිච්චි කරපු කෑම තමයි කිරිබත්. ඒකනේ මේ කිරිබත් දන් දීලා තියෙන්නේ. කිරිබත් කියන්නේ බල වඩන දෙයක්. අවිය එනවා. අද කිරිබත් කෑවොත් මොකද වෙන්නේ? නිින්ද එනවා. කිරිබත් කෑලි දෙකක් කෑවද දවසේම බුදි. ඒ කියන්නේ බල වඩන ආහාරයක් කාලා ඇඟට දිරව ගන්න බෑ. ඒකයි ආහාරයේ දිරවන්න ඇඟ එක්තෙන් කරනවා. ඇඟට හයියමදි කෑම දිරව ගන්න. මේ තමයි මේ පෘථුවි රසය නැති වුණාට පස්සේ සත්වයාගේ ශාරීරියේ තියෙන හීන බව. පින්වත්නි, අර බැඳලා තිබ වරපටි කඩා ගන්න නිසා ඒ වරපටි වලට නන්දි කියලා කියනවා බඳින එකට. නන්දි මිත්‍ර හරි හවිය හත්තේ තියෙන පොඩි එකා. අවුරුදු 12යි. අවුරුදු 12ක් කියන්නේ අද කාලේ හැටියට හරි හැඩි දැඩි රූපයක් කොල්ලට තිබ්බා. අවුරුදු 12යි. ඇඟේ හයිය. ඊට පස්සේ රාජසේවයට දැන් අවුරුදු 12යි. රාජසේවයට මාමත් එක ගිහිල්ලා ජයත්‍රි මහ බෝධින් වහන්සේගේ පැත්තේ ආරක්ෂක සේවය කරන්නේ. හරි ආසයි බෝධිය වඳින්න. හරි ආසයි ථූපාරාමය වඳින්න. පොඩි එකා අවුරුදු 12යි. ඊට පස්සේ දවසක් හවස් කාලේ සක්මන් කර කර ඉන්නකොට මෙයා වටේ ඇවිදගෙන දැක්කා සැඩි දෙමළු ඒ එළනරගේ කට්ටිය ථූපාරාමයේ ගිහිල්ලා වර්චස් කරනවා. ඊට පස්සේ මේ අවුරුදු 12 පොඩි කොල්ලට ආවා හිත දැඟීමක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න මේ විහෙර වහන්සේ මේ මෙවුන් ටික කෙලසනවා. ඒකේ කුඩ ඉඳ ගන්න දුන්නේ ථූපාරාමයේ. ඊට පස්සේ ජයත්‍රි මහ බෝධින් වහන්සේගේ මල්ල යනකොට බෝධිය උඩ නැගිනවම පින්වත්නි, දේවානම්පියතිස්ස රජුරන් කාලේ බෝධින් වහන්සේ රෝපණය කළාට පස්සේ ඉන්දියාවෙන් පිරිස ලංකාවට ඇවිල්ලා පුහුණු කළා. බෝධියේ කුරුල්ලෙකුට වහන්න දුන්නේ. කුරුල්ලෙකුට බෝධියේ වහන්න දුන්නේ. එච්චර බෝධිය රැක්කා. එහෙව් බෝධිය උඩ නැගලා උඩ ඉඳලා චූ කරනවා. මේ එලාරගේ කාලේ විච්ච දේවල්. ඕක කියනකොට කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ගම්වල නම් නැතු වෙද්දි සමහර ගම්වල තියෙනවා පන්සලට බලු පැට්ටු ගෙනත් දාන පුරස්නියක්. ගෙවල් වල බැල්ලියක් පැට්ටු දැම්මොත් එහෙම බැල්ලි පැටව 10-15 දෙනෙක් ඒක පූජා කරන්නේ පන්සලට හොරෙන් ඇවිල්ලා. ඒකට දැන් මේ ඔබ බිම ඉඳගෙන ඉන්නවා. අපිත් ඇවිල්ලා මේ විහෙර වහන්සේට දැන් බිම වැන්දේ. මේ විහෙර වහන්සේගේ බිම ඉඳ ගන්න බැරි විදියට අර බලු පැටව ජරා කරනවා. දානයක් පූජා කළ සත්ත්ව සිව්පාව කනවා. විහෙර වහන්සේ කෙලිටි කරන පාපය ඒ තිරිසනාට රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන බණහපු ගෙම්බෙක් දෙවිලෝ ඉපදුනා. මහ බෝධිසත්වය කරේ තියාගෙන හිටිය කන්තක දෙවිලෝ ඉපදුනා. මේ වදයක් ගෙනල්ලා ළඟ තියපු වඳුරෙක් දෙවිලෝ ඉපදුනා. තිරිසනාටද කර්මය රැස්වන්නේය. ඒ නිසා මේ විහෙර වහන්සේලා කිලිටි කරන මේ තිරිසන් සත්තුණා පහළටම යන්නේ. උන් සමහරලට අපායෙම යන්න පුළුවන්. ඒතුරු බලු පැට්ටු 5 දිනක් පන්සලට ගෙනත් දැම්ම කියන්නේ 5 දිනක් අපායට දැමීමේ පාපේ රැස් වෙනවා. සමහිට මේක කරන්නේ හතර පෝයට සිල්ගන්න කෙනෙක් වෙන්ට පුළුවන්. නමුත් පාපේ පාපේමයි. මේ සුද්ධ භූමි කෙලෙසීමේ පාපය මේ සත්වයා නීච කරලා සතරාපායට අරගෙන යනවා. පන්සල්ලෝට බලු පැටව ගෙනත් දාපේ වන්නම් සෑහෙන පවුරැස් කරන තියෙන. සමාව ඇරන් සංඝයාගෙන් විහිර වහන්සේකින් බෝධීන් වහන්සේකින් බෝමලු සෑමලු සුද්ධ කර කර ආය ජීවිතය අලුතින් පටන් ගන්න වෙයි. සමාව ඇරන් එතකොට නම් අර කර්මයට යනවා. එදුට සතර පෝයටම සිල් ගන්න උපාසකම්ම වුණත් විහෙර වහන්සේගේ බල්ලෙක් ජරා කරන්න යනකොට කොල්ලෙක් ගහන්න හැදුවා කියනවා. එපා සත්තුන්ට මේ කරදර කරන්න එපා කියනවා. නමුත් අර සතා විහෙර වහන්සේගේ ජරා කළා පවරස් කරගන්න. මේ පන්සල් සුද්ධ භූමිවල පූජනීය භූමිවල සතා සිව්පාවා ගෙනත් දාල කරන පාපය ගැනයි කිව්වීම. කවදාවත් පෙන්වත්නි බලු පැටවුනම් පූස් පැටවුනම් පන්සලට ගෙනත් දාන්න එපා. පාපයක් මයි පාපයක් මයි. මොනවා විපාක විදියට ලැබේද දන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා කර්ම විභාගෙන් කිව්වොත් මිසක්කා භයානක දේවල්. පුණ්‍ය භූමි කෙලෙසීම. නන්ද විතර කල්පනා කළා දැන් අවුරුදු 12යි. මේක හරියන්නේ නැහැ මෙහි ඉඳලා. දකුණේ රුහුරේ ඉන්නවා සිංහල රජවරු. ওই රජවරුන්ට එකතු වෙලා මෙව මේ කරන විනාශය නතර කරන්න ඕන කියලා පා ගමනින් ගියා. ගිහිල්ලා කාවන්තිස රජුරුවන්ගේ සේනාවට බැඳුණා. කාවන්තිස රජුරෝ කිව්වේ ගිය ගම කඩුවක් ගාපන් කිව්වා. මොට්ට විච්ච කඩුවක් දුන්නා. මෙයා මේ තරුණ ගොල්ලා ඒ වෙනකොට අවුරුදු 15-16ක් වෙන්න ඇති. කඩුව ගෑවා. ඒ කඩුවෙන් ගලකට ගැහුවොත් එහෙම දොදුල් කැල්ලක් කැපෙනවා වගේ ගල කැපිලා යනවා. ඉච්චර කඩුව තියුණු කළා. නන්දිනිත්‍ර ඊට පස්සේ දුටු ගැමුණු රජුරන්ගේ සේනාව එකතු වුණා. යෝධෙක් රජුරුව කිව්වා උඹට හරියන තව යෝධයෝ 10 දෙනෙක් හොයපන් කියලා. තව 10 දෙනෙක් හොයාගත්තා. ඒ 10 දෙනාට නන්දි මිත්‍ර කිව්වා උඹලා එකාට 10 දෙනා ගන්න හොයාගෙන වරෙලා කියලා. ওই විදිහට යෝධයෝ 11,100ක් හිටියා. යෝධයෝ කියන ඇඟ පස්සේ හවි හත්තී තියෙන යාක්කු වගේ වුන්. මුළු ලංකාවම පහුගිය දවස්වල කැළඹුණා නේද අර නිට්ටෑවික්කා වගේ. නන්දි මිත්‍ර වගේ කෙනෙක් කඩුවක් අරන් බැස්සොත් මේ ලංකාවට ආය මේ මුළු මිනිස්සු ඔක්කොම කලන්දි දානවා. නිට්ටෑව කියන්නේ අවුරුදු ආඩි 2-3 කුස ඒ හිටපු පොඩි මිනිසු කියලා කියන්නේ. එහෙම එකෙක් හේනකදී දැක්කා කියලා මේ හැන්දෑවට බවලත්තු ගෙවල් වල දොරට අගුල් දා ගන්නවා. බයට මට ඒ විලාවේ කල්පනා වුණේ යෝධයෝ ගැන. හම්බෝ ඊට පස්සේ නන්දි මිත්‍ර ওই විදිහට යුද්ධෙට එකතු වුණා. යුද්ධෙට එකතු වෙලා දැන් ඔන්න අමාරුම යුද්ධය. ආ යුද්ධෙකදී අතාරින්නේ නැහැ. මම හිතන විදිහට නන්දි මිත්‍රට ඇඟේ සීරුම් පාරක්වත් ඇවිල්ලා නැහැ මේ යුද්ධෙදී. රහතන් වහන්සේලාට දම් බෙදපු පිනට ඇතු 10 දෙනෙක්ගේ බලේ විජිතපුර සටනට ආව. විජිතපුර සටනේ හිතා ගන්නවත් බෑ දැන් කොහොමද මේක කරන්නේ කියලා. දුටු ගැමුණු රජුරවන්ට ගොඩාක් මේ හදවතේ විශ්වාසවන්තම ළඟම හිටපු ගොඩක්ම කැමති යෝධයා තමයි නන්දි මිත්‍ර. දුටුගැමුණු රජුරන්ට හිතුණා නන්දි මිත්‍ර බය නැතුව අත ගහන්න පුළුවන් නම් මේ යුද්ධෙට. නන්දි මිත්‍රම ඇති දසමහා යෝධයෝ ගැන කවර කතාද. නන්දි මීතරට මේක පුළුවන්ද කියලා මම චෙක් කරන්න ඕන. මම මේක චෙක් කරලා බලන්න ඕන කියලා කඩොල් ඇතාට රාපෝල කුපිත කරවලා ඒක කොහොමද කරන්න කියලා ඒ අය දන්නවද? අද කාලේ ඇත්තුත් එක්ක සම්බන්ධයක් මිනිසුන්ට නෑනේ. අපි ඇතිත් දකින්නේ පෙරහැරකටනේ. ඒ කාලේ ඇත්තු ඊට පස්සේ ඇතා කුපිත කරවල කරවලා නන්දි මිත්‍ර රාජ්‍ය සභාවට එන්න පාරටම දැම්. නාලාගිරිය වගේ කඩොල් ඇතා. නාලාගිරි වගේ වෙන උපමා කුමටද? ඊට පස්සේ අරෙන් එනකොට මිනිස්සු ඉස්ලූලු අත දුවනවා. නන්දි මිත්‍ර කල්පනා කළා අරකා නාලාගිරිය වගේ එනවා. මමත් දිවොත් එහෙම මං යෝධයෙක්ද මං මිනිහෙක්ද බං කියලා හිටියනේ පාරවෙන්ද. ඇතා හොඳේ උස්සලා ගහනකොටම පිට අල්ලලා අර ඇතා ගහපියකට පිට අල්ලලා හොඳ වෙලේ දල දෙක අල්ලා ගත්තා. දැන් හොඳ වෙල පිටේනේ දාල දෙක අල්ලගෙන එහෙම ධන ගැස්සුවා. බිම ධන ගැස්සුවා. මේ මිනිස්සෙක් මේක කරන්නේ. මේවනම් ඔයාලා මම හිතනවා මේවා කතාවක් විදිහට අහගෙන ඉඳී. මම හිතන්නේ ඔයාලා හිතනවා විශ්වාස කරයි කියලා. පින්වත්නි සිදු වුණා මේක. ඇත්තටම වුණා. ඔව් ඇත්තු දහයක ගෙහයිනේ. ඇතා දන ගැස්සුවනේ. නප්පුඩි ගැහුවා දුටු ගැමුරජ්ජුමන්ත්‍ර හිතට ආවා ආයන විජිතපුර ජයගන්නක ඒකාන්තයි. මේ බලන්න මිනිස්සු කියන දැන් ඇතා දන ගැහුවට පස්සේ එහෙම දන ගැහුව දැන් ඇතා නැගිට ගන්න බෑ. ඇතා හොඬ වෙලින් එතන තිබ ගල් ගල් කැටයක් ගත්තා. හක්කේ ගහ ගත්තා. මන්තුගෙන් පලි ගන්නවා. නන්දි මිත්‍රගෙන් පලි ගන්නවා. ඒ නන්දි මිත්‍ර හිටපු ගම නෙමෙයි. මේ යාගේ ගම. එතුමාගේ ගම මේක. මේ එතුමා හදපු වෙහෙර. මේ අමුතු ලෝකෙ කතාවක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ එතුමා මොකද්ද කළේ? ඕන දැන් කඩොල් ඇතා දැන් වෛර බැඳ ගත්තා. විජිතපුර සටන ආවා. සටන ඇවිල්ලා දොර කඩන්න දැම්මේ ඇතා. දොර කඩා ගන්න බෑ. උඩින් දැම ලෝදිය වක් කළා. ලෝදිය ඇතාගේ පිටට වැටුණා. ඇතා වේගෙන් කෑ ගහගෙන ගිහිල්ලා මඩ වගුරුකට පැන්නා. පිට පිච්චෙනවා. ඊට පස්සේ ගෝටාම්බර කෑ ගහලා පිරිමික් වගේ නැගිටපිය කියලා පණෙන්ද කෑ ගැහුවා ගෝටාම්බර. ඊට පස්සේ ඇතන් මඩින් ගොඩට ආවා. ඇත් වෙද්දු මොහොතින් බෙහෙත් දැම්මා. හම් වලින් ඇඟ වැහුවා. වැහැලා ආයෙ යවුවා. ආයෙ ගිහිල්ලා දොරට ගැහුවා. දොර කියන්නේ ඒ දොර උඩ ඉඳලා ඇඟට වැටුණොත් එimhe ඇතා චප්ප වෙනවා. එච්චර ලොකු දොරක්. විශාල ගල් තාප්පයක් වගේ දොරක්. මහා යකඩ දොරක්. ඒ දොර වේගෙන් ඇඟට වැටුණොත් ඇතා චප්ප වෙනවා. අර දොර කඩනකොටම කඩනකොටම දොර ආව ඇඟට. මෙහෙම පාත් වෙනවා දැන්. වේගෙන් පාත් වෙනවා. පාත් වෙනකොටම එතන මැදට පැනලා නන්දි මිත්‍ර දොරට ගැහුවා. බාහුවෙන් රියංගානක් ඇතට ගිහිල වීසි වුණා දොර. ඒ දොර ඇතා ගැඟට වැටුණා නම් ඇතා චප්ප වෙනවා. ඒක මෙහෙමයි. ගහක් කපන්නේ මිනිස්සුනේ. නමුත් ඔය ගහ ඇඟට වැටුණා. ඒ වගේ තමයි දොර කැඩුවේ ඇතා. නමුත් ඇතා ගැඟට වෙන්න මං ඉවරයි. ඇතා මේක දැක්කා. ආන්නේ වෙලාවේ හක්කේ තිබ්බ ගල අරන් බිමට දැම්. වෛරය අත්හැරියා. නන්දි විතර දිහා බලාගෙන හිටියා. මගේ පිටට නැගපාන් කියලා. කඩොල් ඇත කාටවත් පිටට නැගින්න දෙන්නේ නැහැ රංජිරු විතරයි තියාගන්න. නන්දි විතර දිහා බලලා හිතුවා මගේ පිටට නැගපාන් කියලා. නන්දි විතරට හිතුණා මේ දේහනේ ගෑංගෝඩ නැගලා මම මේ යුද්ධකට යන්නේ නැහැ කියලා. නන්දි විතර වේගෙන් කරනමක් ගහලා අර විජිතපුර ප්‍රාකාරයට බාහුවෙන් ගෙව්වා. අර ප්‍රාකාරයේ දෙදරලා වීසි වුණා. ඒ ප්‍රාකාරයේ දිගපල්ල මම කියන්නේ විශ්වාස කරන්න ඇති නිසා. මිනිස්සුෙකුට මෙහෙමල් දේවල් කරන්න පුළුවන් කියලා. යෝධයෝ දහ දෙනා දහ පොලකින් ප්‍රාකාරයේ කඩාගෙන ඇතුළු දුටු ගැමුණු රජුරුවන්ට මේ ලංකාව එක්සේසත් කරන්න අයිය දුන්නා. දුටු ගැමුණු රජුරුව රජකමට පත්වෙලා යෝධයන්ට තෑගි දුන්නා. කොහොමද තෑගි දුන්නේ? පුස්සදේව යෝධයාගේ වැඩි හම්පිමිනකනේ කම්බු පුරනවහක් ගෙඩිබීම ගම. ඇඹිලි පිටියේ සංකපාල උඩට ගිහිල්ලා කන් දෙදින් හක් ගෙඩිය පිමෙන්නේ ඔය හඳ ඇහෙන තා ගම් ටික පුස්සදේවට දුන්නා. හක් ගෙඩියෙන් පාලනය වුණ නිසා තමයි සංකපාලකයා. මේ වීරසුමනගේ නින්ද ගම් ටික එහා වැදි තියෙන වෙනම වීරසුමන ගමක් කියලා තියෙනවනේ මේ පුත්තල මේ. අහලා නැද්ද? තියෙනවා. මේ යෝධය හිටපු පැතිනේ. දැන් මේ නාටු මිනිස්සු ඉපදුනා. ඔයාලගෙන නෙවෙයි මං කිව්වේ. මිහින යෝධයෝ හිටියේ. ඊට පස්සේ ඒ වේලුසුමනට දුන්නා වෙනම ගම්මානය. මේ නන්දි මිත්‍රට දුන්නා දැදුරෝය අවස ඇසුරි තියෙන මේ ගම් ටික. මේ ගම් ටික ඔක්කෝම නන්දි මිත්‍රට දුන්නා. මේ දුටු ගැමුණු රජුරෝ විසින් මහා රාජ හරසරින් නන්දි මිත්‍රට පවරපු භූමි. අද මේ ගම් වල ඉන්න මිනිස්සු ගොවිතැන්පත් කරගෙන නන්දි මිත්‍ර සිහි කරන්නේ. ඒ සාපේ මිනිසුන්ට වැදුනාට පස්සේ බහුභෝග හරියන්නේ නැහැ. ගෙවල් වල සැනසෙල්ලක් නැහැ. හේතුව මේවා රහතන් වහන්සේලා යුගී නන්දි මිත්‍ර සෙම්පතිතුමාට නින්දගම් කරලා දුන්නේවා. තින් නන්දි මිත්‍ර මේ ප්‍රදේශයේ සැරිසරුවා. නන්දි මිත්‍රයි දුටු ගැමුණු රජුගේ කොච්චර හිතවත්ද කියනවනම් දුටු ගැමුණු රජුරන්ගේ දුව තමයි නන්දි මිත්‍රගේ පුතාට විවාහ කරලා දුන්නේ. එච්චර රජ පවුලත් එක්ක තිබ්බ සම්බන්ධය. ස්වර්ණමාලි මහසෑය රජාණන් වහන්සේ හදනකොට පොළොවට අඩි 10කට වැඩිය පොළොව හැරුවා භූමිය. ඒ පස් කූඩ වලින් ගිහිලා ඈතට ඉසි කළේ නන්දි මිත්‍රාගේ යෝධයෝ. ඒ බිමට දාන ගල් ලෝහ රන් රිදී මුතු මැණික් තල තලා භූමිය සමතලා කළේ යෝධයෝ. එකින් එක ගැඩොල් තීර්තියන් ගැඩොල් කඳු ගහලා මහසෑයට දරදිය ඇද්දේ යෝධයෝ. මේ නන්දි මිත්‍රගේ අතින් ස්වර්ණමාලි මහසෑයේ ගැඩොල් තිබ්බා. නන්දි මිත්‍ර ඒ මහා පින් කරගත්තා. ඔවුන්ගේ සිතට අර ප්‍රාණඝාතය කරපු දේවල් හිත දෙනකොට ඔවුන්ගේ හිත් බේරගත්තා ය කෙනෙක් හිටියා. ඒ හිතට පරණේ වයනවනේ ඒවා අමතක කරවපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ මහරහතන් වහන්සේගේ නම සිද්ධාර්ථ. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ නන්දි මිත්‍රට කිව්වා, නන්දි මිත්‍ර උඹ මෛත්‍රී බුද්ධ ශාසනේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ ළඟ මහණ වෙලා රහත් වෙනවා කියලා දිවසින් බලලා ඒකම ඇති. ඒ කාන්තගේ නන්දිමිත්‍ර දැඟන තුසිතේ ඔවු මෛත්‍රය බුද්ධ ශාසනී මනුසුලෝක ඉපදිලා මහනුව ධර්හත්වයට පත්වෙන. ඒ දුටුගැමනු රජ්ජුරුව තමයි ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවකය. ඒ සද්ධාතිස්ස රජ්ජුරුව තමයි ඉරිදියෙන් අග්‍ර අග්‍රශ්‍රාවකයන් වහන්සේ. ඒ ශාලිය කුමාරය තමයි ඒ බුද්ධ ශාසනී පුත්‍ර රත්නය වෙන්නේ. ඒ කාවන්තිස්ස රජ්ජුරුව තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ තාත්තා වෙන්නේ. විහාර මහදේවි තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මව් වෙන්නේ. මේ යෝධයෝ ටික තමයි දසමහා යෝධයෝ අතරින් ගෝඨාභය අරහත්වයට පත් වුණා. ලබිහ වසඹ මට මතක හැටියට අරහත්වයට පත් වුණා. පුස්ස දේවයා අරහත්වයට පත් වුණා. අනිත් තේරපුත්තාඹය අරහත්වයට පත් වුණා. ඒ ඉතුරු වෙච්ච පිරිස වේළු සමනාදී ඉතුරු වෙච්ච පිරිස මෛත්‍රී බුද්ධ ශාසනය නිකිරිසෙන බුද්ධ ශාසනය රැකගත්ත නිසා ජාතියත් ආගමත් වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි බුදු බු නිසා කොච්චර රට ජාති ආගම වෙනුවෙන් මිනිස්යාගේ හිතේ හැඟීමක් එනවද? අද නෑ. අද ඕනම දෙයක් පාවලා දෙයි. මේ බලන්න මේ උත්තමයෝ විහිරවල් හදද්දී ඇත්තු දහයක් බල තියෙන උත්තමයෝ මේ වගේ විහිරවල් හදද්දී කිසිම පණක් නැති මිනිස්සු ටිකක් එකතු වෙලා මේක ආහාර ආහාර ආහාර ආහාර ඇතුළේ තියෙන ගන්න බලන මීට අවුරුදු 100කට විතර කලින් මේවා හාරලා පිටරටින් ආපු සුද්දන්ගේ කාසි තිබිලා මේ සෑය ඇතුලේ හාරලා අනේ මොකද්ද පිනකට ධාතු වරණ ඉතුරු වෙලා මේ ධාතුන් අතර අම්බුණා. දුටුගැමුණු රජුරුවන්ගේ කඩොල් ඇතාට රත්තරන් දන් වෙලක් දැම්මා. දුටුගැමුණු රජුරු මම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නම් මේ සංග්‍රාමය කරන්නේ. කඩු දිලිසේවා කියලා හිතනකොට දිලිසුණු කඩුවත් ඒ කඩුල් ඇතාට දම්පු දම් වෙලත් මේ සෑයේ පතුලේ නිදන් කරතේ. ඒකයි මේ වෙහෙරේ විශේෂේ. මේවා රැකගන්න ඕන දේවල්. එක කරඬුවක් හම්බුණාට තව ධාතු කරඬු ඇතුලේ වැඩි ඉන්නවා. වඳින්න ඕන, පුදන්න ඕන, කිරියාර හදලා පුදන්න ඕන, පළතුරු ගැනලා පුදන්න ඕන, අස්වැන්නේ පළවෙනි කොටස පුදන්න ඕන. මේවා නන්දි මිත්‍රට හම්බෙච්ච භූමි. මේ පැත්තක් බැලූ බැලූ අත ඇතට නන්දි මිත්‍රට දුන්නේවා. ඉතුරු ඒ වගේ තමයි මේ මිනිස්සු ඉන්නේ. බොවිතනක් බතක් කරලා කළාට පස්සේ ඒකේ අග්‍ර භාගයෙන් කොටසක් වෙහෙරට වෙන් කරන්න නැත්තම් ඒක නම් සාපයක්. ඒකයි වෙන්වන්නේ. දැන් බලන්න කොච්චර වැරදිලාද කියලා. ඒ නිසා අද මේ කරපු වන්දනාවෙන් පස්සේවත් කිරියහර ටිකක් පුදන්න. කිරියහාර කිරිබත් පුදන අයට සංසාරේ ඇඟපතේ ජවයෙන්ට පින් රැස් වෙනවා. ඔය දරුව කන්නේ බොන්නේ නැත්තම් නාටු වෙලා නම් ඇඟේ පතේ හයිය නැත්තම් ඒ වෙනුවෙන් බාහිරින් කළ යුතු පිනක් විදිහට කරන්ට ශීර මායාස පූජාව. විහිර වහන්සේට කවදාවත් මේ විහිර වහන්සේට පාදික් කරන්න එපා. බුදු කෙනෙකුට පාදික් කළා වගේ මකත් මතකද රුවන්වැලි සෑයට පාදික් කරපු ආච්චි කෙනෙක් මැරිලා පෙරේත ලෝකෙට පදුණා. කවදාවත් චෛත්‍යයට පාදික් කරන්න එපා. මේ සෑමලු ඇවිල අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. මහා පින්වන්තයෝ හදපු විහිරවල් මේවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න දැන් විහිර වහන්සේගේ කැණින් කටයුතු සිද්ධෙනවා. මේ මළුවේ වල් පැලවෙන්න දෙන්න එපා. මේ 2017 කැණින් කරලා තමයි මේ විහිර වහන්සේ මේ විදිහට මතු කරගත්තේ. ඒ තාක් වල් බිහි වෙලා වල් බිහි වුණේ සිංහල මිනිසුන්ගේ ගුණවත්කම්. වල් බිහි වුණේ විහෙර නෙවෙයි, ගරහ වැටුනේ විහෙර නෙවෙයි, ගරහ වැටුනේ සිංහලකම, බෞද්ධකම. ඒවා ගරහ වැටිලා තිබ්බේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න උතුම් පුණ්‍ය පත්මයක් මේ. මේ විහෙර වහන්සේට වැඳ වැඳ බුදු පුදා බුදු ගුණ කී කියා පින් කරගන්න. දැන් පිටගම් වල මිනිස්සු එන්න සිද්ධ වුණා ධාතු කරඬුවක් පූජා කරන්න. මෙහෙත් මේ පිට මිනිස්සු ගම් වල මිනිසුන්ට එකතු වෙලා ඇයි මේව කරගන්න බැරි? ඒ නිසා මේ විදිහට නොදන්නා කම නිසා ගොඩාක් පින් මිනිසුන්ගෙන් බැහැරිලා යනවා. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් කුසල් කරන්න, පුළුවන් තරම් පින් කරගන්න මේ විහෙර වහන්සේ අමතක කරන්න එපා. නන්දි මිත්‍ර දෙවිඳුන්ට පින් දෙන එක අමතක කරන්න එපා. මේ විහෙර වහන්සේට ගඩොලක් ගඩොලක් හරි පූජා කරපු අය දැන් දිව්‍ය ලෝකේ. චෛත්‍යයකට ගැඩොලක් පූජා කරපු කෙනෙක් අපායක ගියා කියලා නම්, පෙරේත ලෝකෙක ගියා කියලා නම් කිසිම පොතකින් අහලා දැකලා නෑ පින්වත්නි අපි. නමුත් මෙසේ අසා තිබෙනවා විහෙර වහන්සේලා හදන, ප්‍රතිසංස්කරණය කරන, සුද්ධ පවිත්‍ර කරන විහෙර වහන්සේලාට වඳින අය සුගතිය යනවා කියලා අහලා තියෙනවා. සුගතිය ගිය අයගේ කතා අහලා විහෙර වහන්සේගේ මළුවේ වල් පැල ඉවත් කරපු අය සුගතිය ගිහිල්ලා තියෙනවා අහලා තියෙනවා. චෛත්‍යයක් හදපු ගෙනින් නම් සුගතියමයි. ඒ නිසා පුළුවන් තරම් කුසල් කරගන්න. ඒක තමයි මේ ගම්වල පින්තුන්ට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඒ පින් වලින් තමන් පෝෂණය වෙනකොට, සංසාරය කරපු පිනුත් එනකොට, ඔවුන්ට ධර්මය ඇහුනොත්, හරියට ධර්මය ඇහුනොත් ඔවුන් කෙලෙස් දුරු කරගන්නවා. සීල්පද පහ ආරක්ෂා කරගෙන තුනුරුවන් සරණෙන් රැකුණොත් එහෙම ඒ අයගේ ජීවිතේ සුවපත් වෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජ මහ විහෙරේ නන්දිමිත්‍ර සෙම්පතිතුමා විසින් කරන ලද මේ උතුම් විහෙරේ මේ උතුම් සෑරජන් වහන්සේට වැඳලා නන්දිමිත්‍ර සෙම්පතිතුමාට ස්තුති පූජා විදිහට, ඇත්තරම සත්පුරුෂයන්ගේ ගුණ කියන එක පිනක්, එතුමාට ස්තුති පූජාව කරලා බුද්ධ ශාසනය රැකගන්න එක වටිනවා, ශාසනය වෙනුවෙන් යමක් කරනකොට ඒ පින ප්‍රබලයි කියන බණපදය ඇහුවා. තුනුරුවන්ට අගෞරව කිරීම පාපයක්, තුනුරුවන්ට ගෞරව කිරීම පිනක් කියලා ඇහුවා. කෙලෙහි ගුණ මතක තියෙන එක පිනක් කියලා ඇහුවා. කෙලෙහි ගුණ අමතක කිරීම ශාපයක් කියලා ඇහුවා. මුල අමතක කිරීම ශාපයක් කියලා ඇහුවා. මුල සිහිකරන එක පිනක් කියලා ඇහුවා. ඒවා හොඳට මතක තියාගෙන අද උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරලා මහා සෑය වන්දනා කරපු පින් බලෙන් ඔබගේ ජීවිතේ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. උතුම් විහෙර වහන්සේගේ අනුහසෙන්, ධාතුන් වහන්සේලාගේ අනුහසෙන් ඔබගේ ජීවිතේ උතුම් බුද්ධ රත්නය කෙරෙහි සිතේ පහන් බව ඇති කරගෙන, ධර්ම රත්නය කෙරෙහි පහන් බව ඇති කරගෙන, සංඝ රත්නය කෙරෙහි පහන් බව ඇති කරගෙන, තුනුරුවන්ගේ ගුණ සීකර කර, තුනුරුවන් සරණගේ උපාසක පිරිසක් විදිහට පංචශීලයේ සිල්පද ආරක්ෂා කරගෙන, තුනුරුවන් සරණයි සීලයයි ජීවය කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්ට ඔබ සියලු දෙනාට මේ උතුම් විහෙරේ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාද සැලසේවා කියලා සිතපතනවා. ඉතිං ඒ නිසා ඒ කාරණාව තමයි අද මේ වන්දනාවත් එක්ක පුංචි දහන් අනුශාසනාවක් විදිහට සිද්ධ කළේ. අද අපේ විශේෂ අරමුණ මේ උතුම් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීමත් විහෙර වහන්සේ වන්දනා කිරීමත්. අපි මුලින්ම විහෙර වහන්සේත් වන්දනා කළා, ධාතුන් වහන්සේලාත් වන්දනා කරලා මේ උතුම් විහෙර හදපු නන්දි මිත්‍ර සෙන්පතිතුමාගේ ගුණ සිහි කරලා ස්තුති පූජාව කරලා කෙලෙහි ගුණ මුල සිහි කිරීම සිද්ධ කළා. මේ ලෝකයේ හැම ගුණයකටම මුල වෙන්නේ මොන ගුණේද? කෙලෙහි ගුණේ. ඉතින් ඒ නිසා ගොඩක් පින් රැස් කරගත්තා. ඒ සියලුම පින් අනුමෝදන් වෙත්වා. නන්දි මිත්‍ර දිව්‍ය රාජයාට අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. මේ විහෙර වහන්සේගේ කටයුතු ඉක්මනින් ඉෂ්ට සිද්ධ කරගන්නට, විහෙර වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරගෙන බොහෝ දෙනාගේ වන්දනමානයට පූජනීය බවට පත් කරන්ද, නන්දි මිත්‍ර දිව්‍ය රාජයාගේ උපකාර සැලසේවා. මේ ගම්වල මිනිසුන්ට සෙත් ප්‍රාර්ථනා කරත්වා. ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට කල්යාණ මිත්‍රියෝ සත්පුරුෂ ආශ්‍රේ ආරක්ෂා කරන්ට, නන්දි මිත්‍ර දිව්‍ය රාජයාගේ ආරක්ෂාව සැලසේවා. මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු. දුටුගැමුණු දිවි රාජයා, සද්ධාතිස්ස දිවි රාජයා, ඒ වගේම දසමහ යෝධයන් අතර මේ බුද්ධ ශාසනය බේරාගත් පිරිස, මේ විහෙර විහාර කරපු පිරිස, දෙවියන් අතර ඉපදලා ඉන්න සියලු දෙනාට, සක් දෙවිඳුන්ට, සතරවරන් දෙවියන්ට, වෛශ්‍රව දිවි රාජයතුළු යක්ෂ පිරිසට පින් අනුමෝදන් වෙත්වා. නාග පිරිසට පින් අනුමෝදන් වේවා. සෙන්පතිවරුන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන් බමුණු නාගයන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වේවා. බුදු සසුන ආරක්ෂා කරගනිත්වා, ශ්‍රාවක පිරිස ආරක්ෂා කරගනිත්වා, දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. සා සා සා. ඒ වගේම රැස් කරගන්න යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ කවුරුත් නමින් මිය පරලෝකයේ ඥාතීන්ට අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පිහිට බිලිසරණ ඇත්තටම ඉතිහාසය ගැන දැන් අද ගැඹුරු ධර්මයක් නෙවෙයි, අපි ඉතිහාසයේ තියෙන දෙයක් මේ කිව්වේ. මිනිස්සු ඉතිහාසයක්වත් දන්නේ නැහැ. ඉතින් මෑත භාගයේ මේ ඉතිහාසයේ තියෙන දේවල් ඉස්මතු කරලා මේ සෑය බෝධි විහෙර ගැන අපේ හිතේ ශ්‍රද්ධාව පහන් බව දිනු කළ අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඒ වගේ මේ පින්කම සඳහා නොමද ආශිර්වාදේ ලබා දෙමින් කටයුතු කරන නවවංගු රජමහා විහාරයේ විහාරාධිපති තෙම්පත් අවසර පොත්තු කුලමේ දීරානන්ද නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේ විශේෂයෙන් පින් අනුමෝදන් කරන මේ විහාරයේ සංඝ පරම්පරාවට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයට පින් අනුමෝදන් වේවා. සියලු සංඝ පිරිස, ඒ වගේම සිල් මෑණිවරු, අනගාරිකා මෑණිවරු මේ පින් අනුමෝදන් වී බුද්ධ ශාසනයේ පිහිට පිරිසන් ලබා ගැනීමත්වා, සසරින් නිදහස් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පින්කම සංවිධානය කළේ දකුණු කොරියාවේ කල්යාණ මිත්‍ර දරුවන් පිරිසක් එකතු වෙලා, මේ දරුවන් අතර ප්‍රසාද්, ලක්මාල්, විමුතු, චරණ ආදී දරුවෝ තව හිත මිත්‍රාදීන් එකතු වෙලා කළේ. ඉතින් මේ දරුවන්ට කැමැත්තක් තියෙනවා දකුණු කොරියාවේ යාලටම කියලා භූමියක් රැගෙන අසපුවක් හදන්න නැත්තම් කියලා. ඉතින් මේ කරපු පින් බලෙන් ඒ යහපත් අදහස සමෘද්ධිමත් වේවා. ඉතින් ඒ පින්වතුන්ට, ඒ වගේම මේ පන්සලේ දායක සභාවේ සියලු දෙනාටත්, මේ පින්කම සංවිධානය කරපු සියලු දෙනාටත්, ඔබ සියලු දෙනාටත්, මව්වරුන්ටත්, පියවරුන්ටත්, අකුරු කරපු ගුරුවරුන්ටත්, ලොකු කුඩා සියලු දෙනාටත්, මේ විහෙර විහාරවලට කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් උදව් උපකාර කරපු සියලු දෙනාට පින් සිදු වේවා. කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා, ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න මේ පින් උපකාර වෙත්වා.